ශ්‍රී ලංකා අන්දස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සංධානය තීරණය කළා. අතිගරු මහින්ද රාජපක්ෂම එතුමා ඒවකට අග්‍රාමාත්‍යවරයා හැටියට හිටි. එතුමා ජනාධිපති අපේක්ෂක විය යුතුයි කියලා. එතකොට ඒ ප්‍රථම අවස්ථාවේදී ඉඳලම 2005 මැතිවරණයේදී එතුමිය අන්‍යාකාරයෙන් සහයෝගය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාටනේ, එක්සත් ජාතික පක්ෂයටනේ. ඒ වගේම පක්ෂ මූලස්ථානයේ එක සතයක් වීදම් කළේ නැහැ මේ මැතිවරණයට. පක්ෂ මූලස්ථානයේ බොහොම පාළු ස්ථානයක් බවට පත් කළා තිබුණේ. මේ මැතිවරණ ව්‍යාපාරය අපිට මෙහෙවන්නුනේ වෙනත් ස්ථානයකින්දගෙන. එතකොට ඒ ප්‍රථම අවස්ථාවේ ඉඳලම ඒ තත්ත්වයේ තිබුණා. ඉතින් ඒක අලුත් දැන් වෙයි.